ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත්නි ආනන්ද සෙනවිරත්න මහත්මයා මේ පවුලේ අතන් හැම දිනමත් ඒ වගේම මේ හිතවත් කල්‍යාණ මිත්‍ර කවුරුත් එකතු කරගෙන මේ වෙලාවේ ඉතාම උතුම් වටිනා කටයුත්තකට පින්කමකට සෝදානම් වෙන මොහොත 2025 වර්ෂයේ වසාන සමය එළඹීමත් එක්ක ආනන්ද සෙනවිරත්න මහත්මයා ඒ වගේම චතු නෝනා ඇතුළු මේ පවුලේ පින්වත් හැම දෙනාම ඒ වගේම අපේ විහාරස්ථානයේහි මේ දායක පින්වත් හැම දෙනාම එකතු වෙලා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට වස් ආරාධනාවන් සිදු කරලා පුරාතුම් මාසයක් පුරාවටම උන්වහන්සේලාට සිව්පසයෙන් උපෝපස්ථාන ආදී සිදු කර ගනිමින් ඒ වගේම විහාරස්ථානයේ මුල් කර ගනිමින් පින්වත් හැම දිනම ඉතාම උතුම් වටිනා පින්දහම් කුසල කර්මයන් ජීවිතයේ සිදු කර ගනිමින් උතුම් ධර්ම ශ්‍රවණ ආදී සිදු කරලා ඒ වගේම මේ සෑම බොහෝ දිනයකම විහාරස්ථානයට එකතු වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවන ගමන පෝෂණය කර ගන්නට අප්‍රමාණ වූ පින් කුසල් ජීවිතය එකතු කර ගනිමින් කටයුතු සිදු කරන්නට යෙදුණා. එදා ඇසළ පුන් බොහෝ දිනෙහි මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට වස් ආරාධනාවන් සිදු කරලා ආරම්භ කරන්නට යෙදුනේ පින්කම් මාලාවේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතය කුසලයෙන් පෝෂණය කර ගනිමින් මේ එළඹෙන සතියන්තයේදී විහාරස්ථානයේ ඉතාම උතුම් වටිනා ඒ කඨින මහා චීවර පූජාව සිදු කර ගනිමින් ඒ තුන් මාසයක් පුරාවට සිදු කරන ඒ පින්කමේ අවසානය නිමාව සිදු කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, උදුවක් පොහේ වප් පොහේන ආරම්භ වෙලා ඉන් පොහේ නවසන් වෙන මේ මාසය අපි හඳුන්වන්නේ චීවර මාසය විදිහට. ලංකාවේ ඒ වගේම ලෝකයේ පුරාම මේ විහාරස්ථානවල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා පුරා තුන් මාසයක් වස්වසවාගෙන උන්වහන්සේලාට ඒ සිව්පසේ ලැබුපස්ථානාදීන් සිදු කරමින් මේ අවසානයේහි කඨින මහා චීවර පූජාවකින් මේ පින්කම් මාලාව නිමාවටපත් කරන්නට අපේ ශ්‍රද්ධාවන්ත දායක පිරිස නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ චීවර මාසයේ අපි හැමදෙනාම ඒ උතුම් මහණීය වූ පින්කමටයි මේ වෙලාවේ මුල පුරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, එහි ආරම්භයේ විදිහට ස්වාමීන් වහන්සේලා මේ නිවසට වඩමවාගෙන උතුම් ආශිර්වාදාත්මක පිරිස සජ්ජායනාවත් එවගේම ගෞරවනීය ධම්මගරු පඬිතුමාන් වහන්සේලා මේ දහමේ තියෙන උතුම් දහම් කාරණා ධර්මයේ ශ්‍රවණය කරමින් දහම ජීවිතයට එකතු කර ගන්නට කටයුතු කරන මොහොත. පින්වත්නි, වස් කාලයක් එළඹීමත් එක්ක මේ චීවර මාසයේ පුරාවටම අපි සිත කරන මේ කඨින මහා චීවර පූජාව මේ ශාසනයේ අපට කරන්න පුළුවන් ඉතාම ඉහළ පින් වැඩෙන කුසල් වැඩෙන පින්කමක්. මේ උතුම් පින්කම ආරම්භ වුණේම එදා බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ මේ කඨිනයක් පිළිබඳව කළ අනුශාසනාවත් එක්ක. මේ අනුශාසනාව සිදු කරන්නට මූලික හේතුවක් බවට පත් වුණේ විශේෂ කාරණයක් ඒ සඳහා සඳහන් වෙනවා පින්වත්නි. ධර්මයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ තම ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේලා 69 පළවෙනි වස් කාලයේ වාසය කරලා උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ උතුම් රහතන් වහන්සේලා මුල් කර ගනිමින් දේශනා කළේ මේ ධර්මයේ ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කරන්න කියන කාරණය සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ ඌරුවෙල් දනව්වට වැඩම කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඌරුවෙල් දනව්වට වැඩම කරලා බොහෝ පිරිසකට ධර්මයෙන් අනුශාසනා කරන අතරෙදී බුදුරජාණන් වහන්සේට කුමාරවරු 30 දෙනෙක් මුණ ගැහෙනවා. 30 වගේ කුමාරවරු බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. ඉතින් මේ කුමාරවරු මුණ ගැහෙන්නේ මේ 30 වගේ කුමාරවරු 29 දෙනෙක්ම තමන්ගේ පෙම්වතියන් සමග කාලය ගත කරන්නට පිටත් වෙනවා. ඒ අතර එක කුමාරයෙක්ට තමන් තව ඉහෙලියක් සමග ඒ 30 දෙනාම එකතුව ඒ විනෝදයේ සඳහා වුන් පිටත් වෙලා ගියපු අවස්ථාවේදී ඔවුන්ගේ රාජාභරණ සියල්ල පැහැරගෙන එක ස්ත්‍රියක් පිටත් වෙලා යනවා. ඒ වෙලාවේ මොවුන් මේ ස්ත්‍රිය හොයාගෙන යන මොහොතේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්ත්‍රියක් යනවා දුටුවද කියන කාරණේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ යන අන්නය හොයනවට වඩා තමන් ගැන හොයන්න කියලා බුදුහාමුදුරු දේශනා කරමින් ඒ 30 දෙනාටම බුදුරජාණන් වහන්සේ ඇස කන නාසාදී ඉන්ද්‍රියන් පිළිබඳව මේ ආයතනයන් පිළිබඳව ගැඹුරු දේශනාවක් සිද්ධ කරමින් මේ හැම දිනාටම මේ උතුම් ධර්මය දේශනා කළා. ඒ වෙලාවේ සියලු දෙනාම කුමාරවරු 30 දෙනාම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් සමග ධර්මයේ ශ්‍රවණය කරලා අනාගාමී තත්ත්වයට පත් වෙමින් මේ හැම දිනාම ඒහි භික්ෂු භාවයෙන් මේ ශාසනය පැවිදි වෙනවා. මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා 39 කාලයක් පුරාවට මේ ධර්මයේ ප්‍රගුණ කරමින් කාලය ගත කර කර ඉන්න අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලාට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න, බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. අවුරුදු 20කට පස්සේ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වෙනවා. හැබැයි එකම ස්වාමීන් වහන්සේ නමකටවත් තමන් බලාපොරොත්තු වුණ ගමන බොහෝ ඉක්මනින් යන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒ වස් කාලේ අතරමඟදී සාකේත නුවරදී උන්වහන්සේලා වස් කාලේ ගත කරමින් ඒ මාස 3 පුරාවටම බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමේ ශ්‍රද්ධාව ඇති කරගෙන උන්වහන්සේ බැහැ දැකීමේ ඒ සතුට ඇති කරගෙනම කාලය ගත කරලා ඒ වස් කාලය පවාරණය කරමින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේලා වැඩම කරනවා. ඒ යන අතරේදී උන්වහන්සේලාට බොහෝ කරදර බාධක සියල්ල ඇති වෙද්දී උන්වහන්සේලා වැස්සට ඒ වගේ මඩ ගොහුරු ආදීට නැඹුරු වෙමින් උන්වහන්සේලා අවසානයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සැවැත් නුවරට වැඩම කරනවා. ඉතින් මේ කාරණේ උන්වහන්සේලාගේ මේ පැමිණි දුෂ්කර ගමන දැකලා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේලා සිහිපත් කරනවා, ස්වාමීනි අපි බොහොම දුෂ්කර වූ ගමනක් පැමිණියා කියන කාරණේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඔබ මේ සංසාරේ සසරෙන් මිදීම අවබෝධ නොකර ගැනීම නිසා ප්‍රමාණව දුකක් වින්දනය කළා. ඉතින් මේ ලබපු දුකට වඩා මේ සසරේ ලබපු දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේලාට මේ ධර්මය අවබෝධ කරවනවා. ඒ වෙලාවේ 39ම රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ ස්වභාවය දැකලා අනුශාසනාවක් සිද්ධ කරනවා. කඨිනයක් සිද්ධ කරන්නට විශේෂයෙන්ම කඨින වස්ත්‍රයේ පිළිබඳව 3 සිවුරට අමතරව තවත් සිවුරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මේ අනුශාසනාවත් එක්ක තමයි මේ කඨින මහා චීවර පූජාවත් අපේ ශ්‍රද්ධාවන්ත දායක පිරිස් මේ විදිහට ස්වාමීන් වහන්සේලා වස්වසවාගෙන උන්වහන්සේලාට වස් කාලයේ සිල්පසෙන් උපස්ථාන කරමින් උන්වහන්සේලා රැක බලාගෙන එහි අවසානයේ ඒ උතුම් මහා පින්කමකින් ඒ කටයුතු නිමාවට පත් කරන්නට යෙදෙන්නේ. ඒ නිසා අතීතයේ සිද්ධ කළ ඒ කටයුතු අනුව යමින් අපේ ආනන්ද සෙනෙවිරත් මහත්මයා ඒ පින්කම මේ වසරේදී අපේ විහාරස්ථානයේ මුල් කර ගනිමින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් එතුමා ඒ කටයුතු සිද්ධ කර ගන්නට මූලික අරමුණක් බවට පත් කරගත්තේ විශේෂයෙන්ම තම ආදරණීය ස්වාමි දියණියට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට. ආනන්ද සෙනෙවිරත්න මහත්මයා අපේ විහාරස්ථානයේ මුල් කර ගනිමින් බොහෝ පින් දහම් කරන ඒ වගේම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට නිරන්තරයෙන්ම පුපස්ථාන ආදී සිද්ධ කරමින් තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ධර්මයේ වෙනුවෙන් කැප වෙමින් ධර්මයේ ජීවිතේ පුරුදු පුහුණු කරන්නට විශේෂයෙන්ම දහමෙන් උගත් යතිවරයන් වහන්සේලාගෙන් අනුශාසනා ආදී ලබාගෙන විතර ජීවිතයේ ධර්ම පුරුදු පුහුණු කරන කෙනෙක්. ඉතින් ආනන්ද මහත්මයා ඒ සියල්ල මේ වස් කාලයේ පුරාවටම පුරුදු පුහුණු කරගෙන යන ගමනේදී මේ උතුම් පින්කමක් තමන්ගේ විය යුතුකමක් විදිහට සලකලා ස්වාමීන් වහන්සේලාට කිසිම අඩුපාඩුවක් නොවෙන්නේ සියල්ල සිදු කරන්නට ලැබුණා. ඉතින් ඒ නිසා ඒ සියල්ල අතීතයේ තබාගෙන මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්කම ආරම්භ කරන මොහොතේ කඨින මහා චීවර පූජාව සිදු කරන මොහොතේ මේ නිවසේ ස්වාමීන් වහන්සේලා පින්වත් හැම දිනාටම ආශිර්වාදයන් සිදු කරමින් ඒ වගේම අනුශාසනාදිය සිදු කරමින් ඒ කටයුතු ආරම්භ කරන්නට. ඉතින් ඒ නිසා පින්වත් හැම දිනාම වෙනුවෙන් අපේ විහාරස්ථානයේ ගෞරවනීය උස්කඩ ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නට ලැබුණා. ඉතින් මේ වෙලාවේ පළමුවෙන්ම උන්වහන්සේලා සියලු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම කරුණාවෙන් අපි පිළිගන්නවා කියන හැඟීමෙන් කවුරුත් හැම දිනාම සාදුනාදයක් පවත්වමින් වහන්සේලා හොඳයි. පින්වත්නි මේ වෙලාවේ මේ පින්කමේ ඉදිරි කටයුතු මේ ගෞරවනීය මහා සංඝරත්නයේ පින්වත් හැම දිනාම කෙරෙහි බොහොම කරුණාවෙන් සිදුකර දෙනවා ඇති. ඒ අනුව පින්වත් හැම දිනාම පන්සල්ලි පිහිට වීම අපේ ගෞරවනීය උනලියේ සිරිනන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ වගේම සම්බුද්ධ පූජාවන් පැවැත්වීම ගෞරවනීය දෙහිගාහේනේ කෝවිද පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ වගේම ටික වෙලාවක් භාවනාව සිදු කරලා පින්වත් හැම දිනාටම මේ සඳහා අනුශාසනාව සිදු කිරීම අපේ ගෞරවනීය නේපාලයේ ස්වන්න හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ වගේම ධර්මානුශාසනාව අපේ ගෞරවනීය උස්කුඩ ධම්මගරු පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා ඇති. ඒ වගේම දේවතා ආරාධනාව, ඒ වගේම පිරිත් දේශනාව මෙහෙයවීම අපේ ගෞරවනීය විලගම ධම්මාලංකාර පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනවා ඇති. තින් පින්වත් හැම දිනාට පින්වත් හැම දිනාම ඒ සඳහා සූදානම් වීමක් විදිහට කවුරු සාධනාදයක් පවත්වලා පන්සෙන් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. පූජනීය මහා සංඝරත්නයේ නාසරයි මේ පින්වත් ආනන්ද සිනීරත්න මෙතුමන්තුළු මේ පින්කමට මේ අවස්ථාවට සම්බන්ධ වෙන ශ්‍රද්ධාවත් පින්වත්නි, සෑම දිනම තිසරණ සහිත වූ පංචශීලය සමාදන් වෙලා සීලවන්ත පිරිසක් බවට පත් වෙලා සිල් අනුත් කරගෙන අනතුරුව බලාපොරොත්තු වෙන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන් සකස් කළ තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ගිලම්පස ආදී සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ මෙනෙහි කරගෙන යුතුම් බුදු ගුණයන් උදෙසා පූජෝපහාර පූජාවක් වශයෙන් පූජා කරමින් බුද්ධ වන්දනාම සිදු කරන්නට නිසා පින්වත් සෑම දිනාම දැස් පියාගෙන බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී වූ අනන්ත බුදු ගුණයන් මෙනෙහි කරගන්නට මෙනෙහි කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් සකස් කළ තැන්පත් කළ මේ සියලුම පූජා ද්‍රව්‍යයන් අපේ බුදුරජාණන් වහන්සේගේ යුතුම් බුදු ගුණයන් දෙසා උපහාර පූජාවක් වශයෙන් පූජා කරනවා. පූජාම වේවා. ඒ තුලින් අත්පත් වන්නා වූ පුණ්‍ය ශක්තියද සැමදෙනාට මෙලොව ආශිර්වාදයේ සැනසීම සුවය පිණිස හේතු වේවා. පරලොව සැනසීමට හේතු වේවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියන සිතුවිලි ඇති කරගෙන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන පූජනීය මහා සංඝරත්නයත් සමගම වන්දනා ගාථාවන් කියමින් අපි බුද්ධ වන්දනාව සිදු කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවති. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්නේකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං බේදිතම්බෝ විඤ්ඤ ගන්හාතු මුන්තම tam anukampannupādāya patikan hātu muntama adivāse tuno bhante gilāna paccayan nimam anukampannupādāya patikan hātu muntama immāya buddha pūjāya khatāya sundha cetasā ciraṁ tindhato saddham loko hotu sukhi sada imina punya kammena mami bala samagamu satam samagamu hotu yava nirvana pandiya sadhu sadhu sadhu pujaniya vandaniya maha sangharatna nusarai apa ananda mahatmayakulu me siluma hitavutun me mohotehi ඒ බොහොම ලස්සන පින්කමක් සිදු කරන මේ මොහොතේදී අපි ටික මොහොතක් අපේ විසිරුණු හිත අපේ චංචල හිත වර්තමානයට ගෙනවිත් ඒ මෛත්‍රී භාවනාවට අපේ හිත යොමු කරමු. පෘථුජන හිතේ ස්වභාවය තමයි අතීත අනාගත වශයෙන් එක්කෝ තරහ එක්කෝ ලෝභය වශයෙන් එක්කෝ මමස අනිත්‍යය වශයෙන් අපේ හිත නිතර බෙදීමකින් වර්තමානකින් සිටින්නේ නැහැ. ඉතින් ඒ චංචල හිත මොහොතක් වර්තමානෙට ගෙනවිත් ඒ නිතරම වෛරය තරහ අකමැත්තට යොමු වන අපේ හිත මොහොතක් අපි මෙත් සිත වඩමු. මෙත් සිත වැඩිම කියලා කියන්නේ තමා ඇතුළු මේ ලෝකයේ සියලුම සත්වයන්ට හරියට බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ සියලුම සත්වයන්ට අවුරුදු 45 වසරක් මෙත් වඩමින් උන්වහන්සේ සියලුම සත්වයන් ඒ දුකින් මුදවා ගැනීම සඳහා අප කැපව කරා වගේ අපේ දෙමව්පියෝ අපට බොහෝම මෙත් සිටින් අපිව හදා වඩා ගනිමින් මේ තැනට පත් කරවකි. අපි ඒ අපපුත්පියන් වහන්සේගේ ඒ මෙත්සිත අපි දෙමෝපියන්ගේ මෙත්සිතට අපේ සිත එක් කරමින් අපි හදේපත් ලැබෙන අපි තමා සමග පවත්නා වූ සම්බන්ධතාවය ඒ වගේම සමාජයේ සමග පවත්නා වූ සිල්ම සම්බන්ධතාවයන් යම් කිසි හේතුවකින් පළුදු වෙලා තිබෙනවා නම් ඒ පළදු වීම නැවතත් නවීකරණය කරමින් යහපත් තත්ත්වයට ගෙනෙමින් ඒ සියලුම ඒ මානසික තුවාලයන් සූපත් කරගැනීම අපි ටික මොහොතක් මෙත් සිත වඩමු. පහසු විරවකින් වාඩිමු. මේ සද්දයක් සමගම අපේ ඇස් දෙනෙත් පියාගන්න. මේ ඇසෙන සද්දේ සමග අපේ හිත වර්තමානයට ගෙනෙන්න. ඔබ ඉන්න වාඩිලා ඉන්න ඉරියව ගැන දැනුවත් වෙන්න. පුදු මත කුෂන් මත ඔබ වාඩිලා ඉන්නවා. මට යම්කිසි සැහැල්ලුවක් බරගතියක් උණුසුමක් උසුදුලක් දැනෙන ඇති. අපේ ශරීරය හරි වැදගත්. අපට වර්තමානයට ගෙන්න හිසේ සිට පාදාන්ති දක්වා පාදාන්ති සිට හිස දක්වා මොහොතක් අපේ සිත යොමු කරමු. ඔබේ මේ ශරීරය හැම මොහොතෙම ඔබ වෙනුවෙන් හුස්ම ගන්නවා ඉන්නවා. ඔබ දැනුවත් වුණත් නොදැනුවත් පෑ 24 හැම විනාඩියෙම ඔබ වෙනුවෙන් හුස්ම ගන්නවා ඔබේ පපුව. ඒ සමගම ඔබේ හදවත හැම තප්පරයක් පාසාම ඔබ වෙනුවෙන් ස්පන්දනය වෙනවා. ඒ රුධිරය ඔබේ ශරීරයේ හැම කොටසකම විශේෂිත පාදාන්ති දක්වා හැම අංගයක් පාසාම රුධිරය අරගෙන සිල් පෝෂණය අරගෙන කටයුතු කරනවා. හැම සෛලයක්ම පෝෂණය කරනවා ඔබව ජීවත් කරවන්නට. කෘතඥ වෙමු අපිව ජීවත් කරනවාට. මේ ශරීරයට ඔබේ මනසට මම නිදුක් වෙමුවා, නිරෝගී වෙමුවා, සුවපත් වෙමුවා, දුකින් මිදෙමුවා. සමහර විට ඔබ සමගම තරහ වෙන්න ඇති, කලකිරීම ඇති. එනමුත් ඒ සියලු දේ පසෙක තබා තමාව පිළිගන්න, සමාව දෙන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා. උතුම් නිවනින් සැනසෙත්වා. ඒ සැනසීම මුළු ශරීරේ පුරාම, මුළු මනසේ පුරාම අත්විඳින්න. තමාමින් තමාම මේ ලෝකයට ඇතිදරි කරපු මේ දෙමව්පියෝ හොඳට මතක තියාගන්න. ඔවුන්ගේ එකෙලී ගුණ, ඔවුන් කොහේ සිටියත් මගේ අම්මා තාත්තා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. විටක ඔබේ අතින් වරදක් වෙන්නේ නැති සමාව අයදින පුළුවන්. මට සමාව මගේ දෙමව්පියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ලෝකේ හැම සත්වයෝම සතුටින් ඉන්න කැමතියි, දුක් විඳින්න කැමති නෑ. ඔබට උදව් උපකාර කර ඔබේ සහෝදර සහෝදරියෝ, නෑදෑ හිත මිතුරන්, ඔබට ගන්න ප්‍රිය ගුරුවරු, මේ ස්වාමීන් වහන්සේලා, ඒ සියලුම ඔබේ හිත සුවපතන සියලුම මිනිස්සු සත්වයා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ නොදන්න බොහෝ දෙනෙක් ඉන්නවා ඔබව ජීවත් කරන්න. ඔබේ මේසෙට කෑම දෙන ඒ සියලුම ගොවියන් නොදන්න, පාර වැඩ කරන සියලුම මිනිසුන්, ඔබේ මේ ඇඳිවත මහන වෙනත් රටක සිටින මේ සියලු උපකරණ සදන වෙනත් රටක සිටින සියලුම මිනිස් වර්ගයා, මේ නගරයේ සිටින, මේ ප්‍රාන්තයේ, මේ රටේ, මේ මහද්වීපයේ, ඒ හැම මිනිසෙක්ම ඉදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. මිනිසුන් මෙන්න සත්වයෝ සතුටින් ඉන්න කැමති. සියලුම

මොකද ආනිසංස දෙක? එකහතකින් ජීවිතයේ තියෙන කරදර කම්කටොළු ටිකෙන් ටික අඩු වෙනට ඕන. අනෙක් පැත්තෙන් ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනට ඕන. ඒක වෙන්නේ කොහොමද? එන්නේ අපේ හිතේ අනිත්‍ය ගැන තියෙන අමනාපකම් අඩු වෙනට ඕන. අනිත් පැත්තෙන් අප යමකට තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ ආසාව කොයිතරම් දුරට අඩු වෙන්න ඕනද පින්නතුනි? ඕනෑම මොහතක අප සන්තක දේවල් අත්හැර යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්නට ඕන. ඒක ඇසිපිය ගන්න මොහොතෙන් අප ජීවිතය අවුරුදු 40ක් 50ක් 60ක් ගොඩනගාගත්තු සියලුම දේවල් තමන්ට හිමි වෙනවා. මේක තමන් කැමති වුණත් නොවුණත් දැනගෙන හිටියත් නොදැන හිටියත් මේක තමයි යථාර්ථය. බුදුහාමර දේශනා කරනවා සබ්බේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කියලා. අභින්නන් පච්චයක සම්බන් අප සන්තකවදී සියලුම දේවල් වලින් එක මොහොතෙන් අපට වෙන් වෙන බව අප මෙනෙහි කරන්න ඕන. දැන් ඔබ දන්නවා ඔබේ අම්මට තාත්තට ආච්චිට සීයට ජීවිතේ වෙච්චිරනම ඔබ දන්නවා. ඒ වගේම ඔබතුමා දන්නවා ස්වාමි දීනයට වෙච්ච දේ. මේ ගෙදර හිටියේ එක මොහොතෙන් මේ ගේවල් සියලුම දේවල් තමගේ ශරීරයත් එක්ක අත්හැරෙන සිද්ධ වුණා. මෙන්න මේක පිනුතින අපි කලින් හිතලා තියන්නට ඕන. ඒ වෙලාව ලඟුණා මේක හිතන්න බෑ පිනුතුනි. ඒ වෙලෙට ප්‍රැක්ටිස් කරන්න බෑ. මේක නිතර නිතරම විෂුවලයිස් කරලා තියන්නට ඕන. අන්න ඒක මෙනෙහි කළා කියන කෙනා මෙතනින් තමන්ගේ හිත මිදෙනවත් එක්කම ශරීරයෙන් වෙන් වෙනවත් එක්කම මේට වඩා ඉහළ මානසිකත්වයක් සඳහා හෝ නිතර මානසිකව සූදානම් වෙලා ඉන්න. නිකන් තැනකට නෙවෙයි සුගතියක ධර්මයේ තියෙන වටා පිටාවක දහම පිළිපදින්න පුළුවන් පරිසරයක කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන තැනක තමා නිතරම හිත පිහිටුවාගෙන ඉන්න. මෙන්න මේ විදියට ධර්මය අපට ලැබෙනකොට එක අතකින් දැඩි ආසාව අඩු වෙන්නට ඕන, අනිත් අතින් අනිත් අය සමග තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ වගේම අප මුලින් සඳහන් කරපු විදියට ධර්මයේ ආනිසංස විදියට එක අතකින් අපට ජීවිතයට එන තියෙන කරදර කම්කටොළු ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ වගේම ජීවිතයේ සතුට සැනසීම ලැබෙන දේවල් අපි ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඊටාම සරලදීම පටන් ගන්න ඕනේ මේක. කොහොමද අපිට කරන්න පුළුවන් දේ? අපේ ගෙදර අපේ අතින් තමන්ට පේන තැනක මල් පැලයක් ඉස්සෙල්ලම හිටව ගන්නවා. සුවඳ හමන ලස්සන මල් පැලයක් තමන්ට ගෙදර නිතර ඇස ගැටෙන තැනක තියන්න ඕනේ. මෙතනින් තමයි පටන් ගන්න ඕනේ පිනතුන. අපි සතුට ලබන්නේ කියලා මහා ලොකු දේවල් ඉහළ දේවල් කරන්න යනවා. පරිසම්පාදයේ තේරුම් ගන්න යනවා. ආරක්ෂණ මාර්ගේ ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒක හොඳයි. ඊට වඩා පිනොතින් තමන්ගේ ගෙදර ලස්සන පිළිම වහන්සේලා, තමන්ගේ හිත සතුට වෙන දේවල්, එළියට බැස්සාම ලස්සන මල් ගහක්, සුවඳ හමන දෙයක් තමන්ගේ දෑතින් හිටවල තියන්නට ඕන. ඒ සතුට තමයි වැඩි කරගන්නත් පුළුවන් ඕන. ඔබ කැමැතිම ලස්සන සුවඳවත් මල් ගහක් ඔබේ ගෙදර තිබුණොත් ඔබට සතුටක් තියෙනවා. ඒ වගේම මල් ගහක් තව ඔබ කැමති කෙනෙක්ගේ උපන්දිනයකට දෙනවා නම් ඒ සතුට දෙගුණයක් වෙනවා. ඒ වගේ මල් ගහ 10ක් දුනොත් සතුට 10කින් වැඩි වෙනවා. මේ සතුට පිනතුනේ දිනු කරගන්න ක්‍රමය මේක. ඇහැට පේන දෙයින් සතුට වෙන්නට ඕන. කනට ඇහෙන දේවල් වලින් හොඳ දෙයක් නිතර ඇහෙන පරිසරයක තමයි ඉන්නට ඕන. ඒකට පරිසරය සකස් කරගන්නට ඕන. නාසයට එන ගඳ සුවඳ, ලස්සන මලක සුවඳ තමන්ට දැනෙන අනිත්‍යයට දැනෙන විදියට ඒ සුවඳත් නිකන් ඉන්ද්‍රිය පිනවනම නෙවෙයි, ඒ සුවඳත් බුදුහාඳුරන පූජා වේවා, ඒ දකින මල බුදුහාඳුරන පූජා වේවා කියන මානසිකත්වයක් ඉන්නට ඕන. මෙන්න මේ විදියට මුලින් අපි අපේ ඇස, අපේ කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ දේවල් දිනු වෙන ආකාරයට අප කාලය ගත කරන්නට ඕන. මේක සරලම දේම පටන් ගන්න ඕන පින්නතුනි. දැන් ඔබ දැනටමත් කරන දේවල්,

හැරමිටිය සොයාගෙන වෝකර් එක සොයාගෙන වීල් චෙයර් එක සොයාගෙන අපි මෙයන් ගමන. සුසන භූමිය සොයාගෙන යන ගමනක් මේක පින්නතනි. ඒක අපි හිතේ කොතන හෝ තැනක මතක තියාගන්නට ඕන. හැබැයි එකෙන් කියන්නේ අපි හැමදාම දුක් වෙමින් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒක දැනගෙන වර්තමානයේ හොඳට සතුටින් අපි ඉන්නවා ධර්මයේ උප්පරිම ප්‍රැක්ටිස් එකේ ඉන්නවා. අපිට මුණ ගැහිච්ච බොහෝ දෙනෙක් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ආධ්‍යාත්මික වශයෙන් දිනුවච්ච බොහෝ දෙනෙක් ජීවිතේ වැඩිපුරම වඩපු භාවනා මොකද දන්නවද? ඒ තමයි මරණය කියන කාරණය. ජීවිතය අනියතයි මේ තමා මිය යනවා කියන කාරණය නිත්‍ය බව නිතර මෙනෙහි කිරීම. හැබැයි ඒකෙන් යාල දුක් වෙලා නැහැ. එයා මරණයට පත් වෙන බව දැනගෙන ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගත්තොයි. පින්නතුනි මෙන්න මේ එක්ක ටිකෙන් ටික අප සමත භාවනා වඩනකොට අපේ හිත අතීතයට අනාගතයට යන ගතිය අඩු වෙලා ටිකෙන් ටික වර්තමානයේ තුල හිත තැම්පත් වෙනවා. තැම්පත් වීමත් එක්කම ලැබෙන ප්‍රධානතම අනිසංසය තමයි නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අර මුලින් අපි පටන් ගත්තේ ඇස පිනවීම, කන පිනවීම ආදී දේවල් යහපත් දේවල් පැත්තෙන් අපි කළේ. නමුත් අපි ඒක තේරුම් ගත්තා ඒක අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ඇස පිනවන අපි කොයිතරම් දේවල් කරත් පිනතුනේ දැන් මෙතන මල් තිබ්බයි දවස් හත් දෙකක් යනකොට මේ මල් ටික පර වෙනවා. මේව හැමදාම එක විදියට අපට මේන්ටේන් කරන්න බෑ. ගෙදරද ලස්සනට අතුගාල ඔබ තිබ්බට පිරිසිදුවට නිපින් ගමෙන් පස්සේ ආයෙ ඔක්කොම ක්ලීන් කරන්න වෙනවා. ඔබ ලස්සන ඇඳුමක් ඇඳලා හිටියට මේ ඇඳුම ඊට පස්සේ නවලා අල්මාරිය දාන්න පුළුවන්ද? බෑනේ. ආයෙ ගිහිල්ලා අර කිලුටු ඇඳුම් තියෙන බාජනෙට තමයි දාන්නේ. මේ මල්ලට තමයි දාන්න වෙන්නේ කියලා. මෙන්න මේක අපි දන්නවා පින්නතුනි. ඒ නිසා අපි මේට වඩා මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහින් ලබන සතුටට වඩා වැඩි සතුටක් කරා අපි යමින් ඉන්නේ. ඒ මොකද්ද? සම්මා දිට්ඨිය ලැබුණු ගමම්ම ආරසිංහ මාර්ගයේ පළවෙනි අංගයේ ලැබුණු ගමම්ම දෙවෙනි අංගය මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මොකද්ද? අර ඇස කන ආදී පංචේන්ද්‍රියම් පිනවර ලබන සතුරක් නෙවෙයි, මනස දියුණු කළ ලබන සතුරකට අපි යනවා. අර මුල්ලේම නොකරනව නෙවෙයි අපි. ඒව සාමාන්‍ය විදිහට කරනවා. නමුත් අපි දන්න වේව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒව අපට ඉතර පාලනය කරන්න බැරි දේවල්. ඒව බාහිර සාධක මත තමයි ඒ සතුට තියෙන්නේ. අපිට යාළුවෙක් හිටියත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක න ඕන වෙලාවක අපෙන් දුරස් වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන්. ඒ ඇතැම් විට මී යන්න පුළුවන්. ඒ ඇතැම් විට වරදවා අපි ගැන තේරුම් අරගෙන අප සමග අමනාප වෙන්නත් පුළුවන්. එනිසා යා දන්නවර මුලින් තියෙන දේවල් වල පාලනය අපේ අතේ නෙවෙයි තියෙන්නේ. ඒ පාලනය අනිත් අයගේ අතේ තියෙන්නේ. ඒ නිසා අපට ඒව පාලනය කරන්න බෑ. ඒ නිසා තමන්ට පාලනය කරන්න පුළුවන් පැත්තකට තමා ටිකෙන් ටික ගමන් කරනවා. මෙන්න මේ සම්මා දිටියත් එක්ක. නෙක්ඛම සංකප්ප කියන්නේ අර ආයතන පහ පිනවල ලබන සතුටක් නෙවෙයි, මනසටයි ආහාර දෙන්නේ. වෙනද අපි ආහාර දුන්නේ ඇහැට රූප නැමැති ආහාර දුන්නා, කනට ශබ්ද නැමැති ආහාර දුන්නා, නාසයට ගඳ සුවඳ නැමැති ආහාර දුන්නා, දිවට රහ කෑම බීම නැමැති ආහාර දුන්නා, ශරීරයට පහස කියන ආහාර අපි දුන්නා. දැන් අපි ආහාර දෙන මොනටද? අපේ මනසට, අපේ හිතට ආහාර දෙන්නේ. හිතට ආහාර තමයි මෙන්න මේ සමතෝච විපස්සනාති කියන කාරණා දෙකෙන් මුලින්ම සමතය. මේ සමත භාවනාවකින් තමන්ගේ හිතේ සතුට දිනු කරගන්නවා. මුලදී ටිකක් අමාරුයි පින්නතුනි. ආරම්භයේදී සක්මන් භාවනාව කළා හරි පටන් ගන්නට ඕන මේක. අර කලබල ගතිය අඩු වෙන විදියට. සක්මන් කරන එක පින්නතුනි සමත භාවනාවට මුලින් කරන ප්‍රධානතම භාවනාව. සක්මන් කළා භාවනාවට පස්සේ ඒක හුඟා පහසු වෙන භාවනාව දිනු කරනවා. ඒ වගේම පින්තුනි මේ සමත භාවනාවේදී අප මතක තියාතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. එතෙන්දී එක නීවරණයක් ඉස්මතු වෙනවා. භාවනා කරන ගියාම අපට යමකට දැඩි ආසාවක් එන්නේ නැහැ. කෙනෙක් ගැන අමනාපයක් එන්නේත් නැහැ. හැබැයි නින්දට වැටෙනවා පින්තුනි. ඔව් තීන මිදියට වැටෙනවා. ඒක නීවරණයක්. අපි ඇතැම්ට මේ නීවරණේ දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ ඇලියම් ගැටීම් අඩුයි මට දැන් හොඳට හොඳයි කියලා හිතන් ඉනෝනේ. බලාගෙන ගියාම නින්ද ගියේ. මේ තියෙන මිද්දෙන් තමන්ගේ නීවරණය බලවත් වෙලා තියෙන මිද්ද නීවරණයටපත් වෙලා භාවනාවෙන් අපි අයින් වෙනවා. නින්ද යන්නේ නැති කෙනෙකුට නම් පින්තුනි භාවනාවෙන් හරි නින්ද යනවා නම් ඒකත් ලොකු දෙයක්. එක්තරා විහාරස්ථානයක මේ රටේ එක නෝන කෙනෙක් එනවා භාවනා වැඩසටහනට. යාට ගෙදරදී නිින්දයක් නැතිලු. හැබැයි භාවනා පන්තියට ආපු ගමන් නිින්දයනෝ එයාට. යා එන්නෙම නිදා ගන්නවා. ඇත්තම සිද්ධියක් මේ. ඒක යාට ලොකු දෙයක්. යාට එයාගේ භාවනාවෙන් යා බලාපොරොත්තු වෙච්චරයි. එහෙම හරි වෙනවා නම් නිින්දයන් දෙන්නට එකක් ලොකු දෙයක්. නමුත් වෙනතුනේ ඒක අපි මතක තියාගන්න ඒක නීවරණයක් කියලා. අපි ඒක ඉක්මවන්න තමයි මේ භවනාට යන්නේ. අනිත් එක උද්දච්ච කුක්කුච්චය කියන කාරණේ හිතේ විසිරුණු ගතිය සහ විශේෂයෙන් තමන් වෙච්ච අඩුපාඩුකම් හිතට නැගිලෙනවා. ඒ වගේම විචිකිච්ඡාව මේ කරන භවනා ගැන තමන්ට සැකෙන්න පුළුවන් වෙනතුනේ. මේකෙන් ප්‍රතිඵලයක් එනවද නැද්ද කියලා. අන්නේ සැක නිසක කරගෙන මේකේ මට ප්‍රතිඵලයක් එනවාම කියන දැඩි විශ්වාසයෙන් මේ භවනාව අපි කරගෙන යන්නට ඕන. ටිකෙන් ටික දිනු කරන්න ඕන පේනවා. තින මුලදී අමාරුයි. නමුත් පෑ ගන්න ටිකෙන් ටික දිනු කරන්න කාලයක් ඇද්දී මේක තමන්ගේ ජීවිතේක අංගයක් බවට පත් වෙනවා. මේක තමයි සතුට ලබන ක්‍රමයක් බවට පත් වෙනවා. වෙනදර ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ ලැබපු සතුටට වඩා තමන්ට මේ භාවනාවට වාඩි වුණාට පස්සේ සතුට දැනෙන දවසක් එනවා කියනතුනි. ඒක දැමිට දවස් දෙකක් වෙන්න පුළුවන්, සතියක් හමාරක් වෙන්නත් පුළුවන්, මාස ගාණක් අවුරුදු කීපයක් යන්නත් පුළුවන් සමහරවිට. ඒක තීරණය වෙන්නේ තමන් දවසට කොච්චර වෙලාවක් භාවනා කරනද කියන කාරණේ මත. දවසට වැඩි වාරයක් භාවනා කරන්න ගිය ගමන්ම තමන්ට මේක රිසල්ට් එක ඉක්මනින් දැක ගන්න පුළුවන්. ඒ සඳහා විවේක පරිසරයක් වැදගත් වෙනවා. ඒ වගේම තවත් භාවනා කරන ඇත්ත එකට ඉන්නව නම් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම නිතර සමතේ දිනු කරන ඇත්ත එක කතා බහ කරන්නට ඕන වැඩිපුර. ඒ සමතේට බාධා වෙන ඇත්ත එක ටික ටික අහිමි වෙන්නට ඕන. විශේෂයෙන් මෙතෙන්ද පේනතුනේ තමන්ට මේ සමතේ දිනු වීමත් එක්ක තියෙන දැනෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සම්මා සංකප්පය එනකොටම ඊළඟ අගය මොකද්ද? සම්මා වාචා පින්නතනි. ඔන්න මෙන්න මෙතනින් තමයි තමන්ම බලා ගන්න පුළුවන් අනිත් අයගේ රෙකමෙන්ඩේෂන් ඕන්නේ. තමන් භාවනාවෙන් ආස්වාදයක් සතුටක් ලබනවාද කියන එක තීරණය වන්නේ කරන ප්‍රධානතම කාරණය තමන්ගේ භාෂා භාවිතය. වෙනද කතා කළ ලබන සතුටට වඩා සතුටක් තමන්ට දැනෙනවා කතා නොකර හිත එක්තැන් කරනකොට. කතා කරත් ධම්මේවා කතා අරියෝ වාතුන්හි බවෝ. කතා කරනකොට තමන් ධර්මික දෙයක් කතා කරන්නේ, වටිනා දෙයක් වැදගත් දෙයක් කතා කරන්නේ. තමා වචන කතා කළා තමන්ගේ වටිනාකම අඩු කරගන්නේ නැතම. අපි කොච්චර වටින කෙනෙක්ද කියලා බලාගන්න පුළුවන්කම තියෙන්නේ අපි කතා කරන විදිහේ. අපිටම අපි ගැනුණත් බලා ගන්න පුළුවන් දවසක්ම රෙකෝඩරයක් දාලා තිබ්බොත් ඒව පස්සේ අහලා බලන කතා කරපු දේවල් තමා කොච්චර වටින කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන්. දැන් අපි අනිත් අයගේ කතාවල් ඇතැමිට ඇහෙනකොට අපිට තේරුම් යනව නෙමෙයි යාලා කොච්චර බොහොම පල්ලෙහා දේවල් කතා කරන්නේ කියලා. ඇතැමිට හොඳ ලස්සනට ඇඳලා ඉන්නවා, හොඳ වටින වාහනයකින් ඉන්නේ එන්නේ වාහන කියලා උපාධියක් තියෙනවා කියලා කියනවා. හැබැයි කතා කරන දේවල් නම් එච්චර වටින බවක් පේන්නේ නෑ නේද? තිරුණතුනි මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි දැන් ආධ්‍යාත්මික ගමන් මගට බැස්සද කියලා බලාගන්නේ කොහොමද? සම්මා දිට්ඨියත් එක්ක සම්මා සංකප්පය ආපු ගමන්ම

හැබැයි පින්වතුනි මේ මොහොතේ මේ ඔක්කොම ටික වීඩියෝ කළා මේ බණෙන් පස්සේ පෙන්වෝති මොකද වෙන්නේ? ඒ වීඩියෝ බලන එකද ඇත්ත? ඒ වීඩියෝ එකේ ඒ ප්ලේ වෙන වීඩියෝද ඇත්ත? දැන් අපි මේක නැත්තෑ කියලා නේ ඉන්නේ නේ. මේ මල් ගස් තියෙනවා, මේ කට්ටිය ඉන්නවා, හාමුදුරු ඉන්නවා කියලා. අපි හිතන්නේ මේ මොහොතේ ඇත්තටම මේ තියෙනවා කියලා නේ. හරි අපි කියමු ඔව් කියලා. එහෙම කියලා හිතලා අපි මේ ටික ඔක්කොම වීඩියෝ කරනවා. වීඩියෝ කරලා තාත්තාගට පස්සේ පෙන්වනවා මේක. එතකොට වීඩියෝ එකේ ස්ක්‍රීන් එකේ පේනවා. අපි මේ දෙන්නම් බලන් ඉන්නවා. එතකොට ඇත්ත කියන්නේ මොකක්ද? මේ දැන් බලන් ඉන්න එකද අර වීඩියෝද? ඔව් පින්වතුනි, අපට ඒක බලද්දි තම ආයි වීඩියෝවක් කළා. අපි බලන් ඉන්න එකයි අර ස්ක්‍රීන් එක යන එකයි තුනමයි. ඒ දෙක මේක තව වීඩියෝවක් කරන්න පුළුවන්. වීඩියෝ කරලා ආයි පෙන්වන්න පුළුවන්. පින්වතුනි ඇත්තටම යථාර්ථය කියන්නේ මොකක්ද? අප මේ ඉන්න බවට තියෙන සලකුණ තමයි මේ බාහිර දේවල් ටික. හැබැයි ඇත්තටම යථාර්ථය කියන්නේ මේ භෞතික දේ නෙවෙයි පින්වතුනි. හැබැයි භෞතික දේ දන්නේ නැහැ කියන්නේ නැහැ. සත්‍ය කියන්නේ මේ මොහොතේ අපේ සිත සහ සිතුවිලි කියන දේවල් ටිකේ ක්‍රියාකාරීත්වය. ඒ ටික බාහිරට ඇත්තටම පේන්නේ නැහැ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ සිත සහ සිතුවිලි වලින් අපි මේ නිරුද්ධ වෙච්ච අතීත රූපය මෙනෙහි කරන මොහොත. මේ වෙලාවෙත් අපි කරන්නේ අපි හිතුවට ඇත්තම ලෝකයේ බාහිර ලෝකයේ කියලා මේ මොහොතේත් අපේ ජීවිතය කියන්නේ රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක අපේ සිතෙන් අර සිතුවිලි එක කරන ගනුදෙනු. ඒකත් දිගට යන දෙයක් නෙවෙයි. අහුත්වා සම්බුතං පුත්වා නැබ විස්සති. ඒකත් පෙරණුති විහටගෙන ඉතුරු නැතුව මෙතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. අන්නේ යථාර්ථයට තමයි අපි ඊළඟට යන්නට ඕන. නමුත් එතෙන්ට යන කලින් අප මේ සඳහන් කරන්නේ සම්මුති ලෝකයේ තුල සමත භාවනාවෙන් ගන්න පුළුවන් විසායට. මේ මට්ටමට සීල සත්ව සුවපත් වෙත්වා කියලා හරි අරහං ආදී බුදු ගුණයන් සිහිපත් කළා හරි ස්වාක්ඛාත ආදී සදහම් ගුණයක් මෙනෙහි කළා අප සිත සමාධිමත් කරගන්න එක එකාතකින් ප්‍රීතිය සුඛය උපේක්ෂාව දින වෙන හේතු වෙන අතරේදී අනිත් දේ තමයි පිනතුණි ඒ බලවත් කුසලය නිසා අපට අතීතේ එන තියෙන කර්ම හුවාක් ඒ වාකුසල කර්ම යටපත් කරනවා. හැබැයි අප කොච්චර සමතීරයට වැඩුවත් සමහර කර්ම අපට පාලනය කරගන්න බෑ. අතීත කර්ම එනවා. ඔබ දන්නව මොගලන් හාමුදුරු අග්‍රශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඉරිදී බලෙන් අග්‍රස්ථානට පත්වල හිටියේ. උන්වහන්සේට සමහර කර්ම ජීවිතේට වළක්වන්න බැරි වුණා. එතකොට පින්නතුණි අප ධර්මයේ පිළිපදින්නේ ඇයි? අප ධර්මයේ පිළිපදින එකතකින් අතීත අකුසල කර්ම තියෙනව හැකියතාක් යටපත් කරන්න. හැබැයි අපි තීරුම් ගන්නට ඕන අපි කොයිතරම් ඉහළ මට්ටමේ ප්‍රැක්ටිස් එකක හිටියත් සමහර කර්ම තියෙනවා අපට වළක්වන්න බැරි ඒවා. අන්න ඒ බැරි ටික ජීවිතේට එනකොට ඒකට මුහුණ දෙන්න තමයි විපස්සනාව තියෙන්නේ. විපස්සනා භාවනාව තියෙන එක ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන ක්ෂණිකව අපේ හිත උපේක්ෂාවටපත් කරගන්න. ඔබ දන්නව මුගලන් හාමුදුරුවෝ ගැන. මුගලන් හාමුදුරුවෝ තෙමිට ඊර්දේවල උපයෝගී කරගෙන උන්වහන්සේ දිවි ලෝකෙට වැඩම කළා, බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා, මහා විස්ම කර්ම වැඩ පෙන්නුවා. එහෙම පෙනපු ස්වාමීන් වහන්සේට කුටිය තුල ඉන්නකොට සොරු කණ්ඩායමක් ආවා පහර දෙන්න. මුල් පාර වළක්වන්න උත්සාහ කළ ඉරිදී බලෙන් දොර සිදුරෙන් නික්මිලා ගියා. දෙවනි පාරක් ආවා. ඒ තර වගේම ගියා. තුන්වෙනි පාරක් ආවා. ඒත් නික්මිලා ගියා. හතරවෙනි වතාවත් පිරිසාව පෙනුතුනි. මොකද්ද උනේ? මුගලන් හාමුදුරුවෝ ඉරිදී බලෙන් යන උත්සාහ කළා වැඩ කරන්නේ නැහැ. ඉරිදී බල වැඩ කරන්නේ. අර දිවි රෝකවල බ්‍රහ්ම ලෝකවල මහා බ්‍රහ්මයන් කම්පා කරෝ පිරිත් බල තිමෙච්ච මුගලන් හාමුදුරෝ අර හතරෙන් පාර උත්සාහ කරනකොට සඳහන් කරනවා හරියට පියාපස් හිඳපු පක්ෂියෙක් වගේ පියම ගන්න බැරුණා කියලා ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා. නැත්නම් බැලුව මොකද මේකට හේතුව කියලා. අතීතයේ කරපු ඉතාම බලවත් කර්මයක් තමන්ගේ දෙමෝපියන කරපු හානිය. රහත් වුණා. අගසන්ටපත් වුණා ශාසනයක. අගසව වුණා. හැබැයි අර අතීත කර්ම වළක්වන්න බැරි දෙයක් මොහොතෙන් සිද්ධ වුණා. බැලුව මේක වළක්වන්න බැහැ. උන්වහන්සේකට මොහොන දුන්නා ශාරීරිය කුඩු වෙනකම්ම උන්වහන්සේට පීඩාවට ලක් වුණා. හැබැයි උන්වහන්සේ ශනික විරිද බල උපයෝගී කරගෙන නැවත ශරීරය ප්‍රකෘතිමත් කරගත්තා. හැබැයි වේදනාව තිබුණා. ඊරිද බලයෙන් අර කුඩු වෙලා ගියපු ශරීරය ප්‍රකෘතිමත් කරන්න පුළුවන් වුණා. හැබැයි ඒක වෙන්න කලින් ඊරිද බලයෙන් උන්වහන්සේට නික්මල යන්න බැරි වුණා. කර්ම චක්‍රයේ ස්වභාවය පිනතුනේ. ඊරිද බලයෙන් අර ශරීරයේ ප්‍රකෘතිමත් කරාට ඊට කලින් ඉරිදි බලය උපයෝගී කරගෙන මේ කර්ම චක්‍රයෙන් ගැලවෙන්න බැරි වුණා. මොගලන් හාමුදුරු වගේ කෙනෙකුට එහෙමනම් පින්නතුනි අපට අතීතයෙන් කොයිතරම් කර්ම එන්නේ නැද්ද? තව ඉදිරියට එන්නේ නැද්ද? අපේ අතපය වෙන් වෙන කර්ම, ලෙඩ දුක් වෙන තියෙන කර්ම, ඇස් දෙක අන්ධ වෙන තියෙන කර්ම, ඇඟ පිච්චෙන තියෙන කර්ම කොච්චරනම් අපේ ජීවිතේ පිටුපස්සේ ඇද්ද පින්නතුනි? මේවට බය වෙන කෙනෙක් පින්නතුනි. මේක තේරුම් ගන්නට ඕන අපි මේ ජීවිතය යථාර්ථය. මෙන්න මේ නිසාම තමයි අපට ධර්මයක් අවශ්‍ය පින්නතුනි. මේ නිසාම තමයි අපි ධර්මය තුල අප්‍රමාදී වෙන්නට ඕන. ධර්මයේ හැර වෙන කිසිම පිළිසරණක් අපට බාහිර ලෝකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. එනිසා ඒකාතකෙන් හොඳ ඉතාම ප්‍රබල කර්ම කළා ඒ කර්මවල ආනිසංසය භුක්ති විඳිමින් ඒ කරපෝ දානාදී කුසල් දහම් අපේ මනසේ ඉහළම තැනින් අප නිතරම රඳවා ගන්නට ඕන. ඒක නිතර නිතර ආවර්ජන කරන්නට ඕන. ඒක දිනු වෙන මේකෙන් අප දෙන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි ඒක භාවනා වඩටම කරන්නට ඕන. අපරාකිත පංචශීලයේ තමා පංචශීල රකින්න කෙනෙක් කියන එක අඛණ්ඩ අචිද්ද අසබල අකම්මාස ආදී වශයෙන් නිතර මෙනෙහි කරන්නට ඕන. ඒක සීලවිසුද භානාවක් වෙන්නට ඕන. අප පූජා කරන බුද්ධ පූජාව දානයක් විතරක් නෙවෙයි බුදු ගුණ සමගයකට ගනුදෙනු කරමින් බුදු ගුණ මෙනෙහි කරමින් ඒ පූජාව තියන්නට ඕන බුද්ධානුස්සතියක් වැඩෙන විදියට. අප ධර්ම ශ්‍රවණය කරන එක උදේ පින්කමක් විතරක් නෙවෙයි ඒක ධම්මානුස්සති භාවනාවක් වෙන විදියට නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජංගේ වෙන මට්ටමට අපි ඒක වඩන්න ඕන. ස්වාමීන් වහන්සේලාට ඔබ කරන පුදු පූජාවන් උදේක් දානයක් විතරක් නෙවෙයි මේ මාමේ දානය පූජා කරන්නේ ඒ සුපටිපන්නකාදී ගුණයන්ගෙන් හැබී සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කියන හැඟීම හදවතේ දරාගෙන ඔබ එක කරන්න ඕන. ගෙදර ඉඳලා පන්සල යන්න නික්මිච්ච වෙලා ඉඳලාම මම මේ අර අතීත ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහි කරලා උන්වහන්සේලා වෙනුවෙන් මම මේ ගමන යන්නේ කියන ඒ සිතිවිල්ල ඇතුවම ගෙදර ඉඳන් නික්මෙන්න ඕන පින්නතුනි. අද අප හුවා පින්කම් කරනවා පින්නතුනි. නමුත් ඒ පින්කම් වල ශක්තිය ආනිසංසහ වා අඩුයි පින්නතුනි. අපි වියදම් කරන එකේ අඩුවක් නෙවෙයි තියෙන්නේ. අපි මහන්සි වෙන එකේ අඩුවකුත් නෙවෙයි තියෙන්නේ. මොකද අඩුව අපි ඒව මනසින් කැප වෙලා ඩෙඩිකේට් වෙලා අපි කරන්නේ නැතිකම තියෙන්නේ. අපි කරන එක සුළු පින්කම වෙන්න පුළුවන්. ඒක ඊටාම ප්‍රබල ආනිසංසදායි දෙයක් බවට පත් කරගන්න පුළුවන්. දානයක් උයනවා නම් සංඝගුණ මෙනෙහි කරමින් බුදුගුණ මෙනෙහි කරමින් ඒක කරන්නට ඕන පින්නතුනි. ආනිසංසය වැඩි වෙන ආකාරය අප මේ සඳහන් කළේ අප මෙවැනි ඉහළ සමත භාවනාවක් වඩමින් නිතර හිතේ අර ධානාංග වැඩි වෙන ආකාරයට හිත කුසලයේ තුල උපරිම ලෙස හඳවා ගන්න බලන්නට ඕන. භාවනාව ජීවිතයේ අංගයක් කරගන්නට ඕන පින්නතුනි. අපිට හුඟක් සමිති සමාගම් තියෙනව නේද? දායක සමිති තියෙනවා, මරණාදාර සමිති තියෙනවා, හුඟක් සමිති තියෙනවා. හැබැයි පේනතුනේ අතරේ භාවනා සමිතියකුත් තියාගන්නට ඕනනේ. භාවනා සොසයිටි එක. අපිට භාවනා සොසයිටි හැර අනිත් ඔක්කොම සමිති අපේ තියෙනවා. පිරිතුනේම වෙන්න බෑ. තමන් ඉන්න ගෙදර භාවනා කරන තැනක් වෙන්නට ඕන. ඔබ ඇවිදින ස්ථානයේ ගෙදර සක්මන් මළුවක් ඔබට තියෙන්නට ඕන. එහෙම නැතුණත් ඔබේ ගෙදර කොටසක් හරි සක්මන සඳහා වෙන් කරගෙන ඔබ ඒක කරන්නට ඕන. අපි හැම දිනෙකම පිනුතුනේ මේ දහම සමග මනසින් ඒකාග්‍ර වෙලා ගත කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම මේකේ රිසල්ට් එක තියෙන්නේ. ඒ වගේම පින්නතුනේ ඊළඟ කාරණය තමයි සමතෙන් මෙහෙම දිනු කරගන්න ගමන් අප අර අතීත කර්ම වල අකුසල කර්ම විපාක දුර්වල කරන ගමන් කුසලයේ දිනු කරගන්න ගමන් අපි අනාගතයේ එන අභියෝග වලට මුහුණ දෙන්න මනසින් ශක්තිමත් වෙන්නට ඕන. ජීවිතයේ ඕනම වෙලාවක ඕනම තැනකදී ඕනම අනතුරක් අපට වෙන්න පුළුවන් පින්නතුනේ. ඒකට තමන් මනසින් සූදානම් වෙලා ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඔබ හැම දිනෙකම බොහෝ දිනක ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඒක අපි දන්නවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ. තවදක් තියෙනවා. මොකක්ද ඒ? ඔබ ළඟින් මැසුරු කරන අයට මේක කියලා තියන්න මට ජීවිතේ ඕනම වෙලාවක දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණාට දුක් වෙන්න එපා. කලින්ම හිත හදාගෙන ඉන්න කියලා තියෙනවා. ඒක නිකන් කියලා බෑ. යට ධර්ම දෙන්න ඕන. ඒ නිසා තමයි අපි දන් දෙනා වගේ මනිත්‍යය දානේ සමාදන් කරවන්න කිව්වේ. අපි සීල සමාදන් කරන වගේ මනිත්‍යය සීලේ සමාදන් කරවන්න කිව්වේ ඒකයි. අපි භාවනා කරන වගේ මනිත්‍යයත් භාවනට යොමු කරන්න ඕන. අපි ප්‍රඥාව ලබා ගන්න වගේම අනිත්‍යයට ප්‍රඥාව ලබන්න පුළුවන් විදිහට අපි උදව් කරන්න ඕන. ඇයි එහෙම කරන්න ඕන? අපි ජීවිතේ යම් දෙයකට පත් වෙනකොට අපි හිත හදාගෙන තියුණත් අපි හුඟක් ආදරය කරන අපේ දරුවන් ඇතැමිට අපේ අම්මා තාත්තා ඒ වෙලාවේදී දුකටපත් වෙන පුළුවන්. අපි ඒ අයගේ දුක නිවෙන විදියට එයටත් අපි උදව් කරලා තියන්නට ඕන. මේ දෙකම අපි අතින් වෙන්න ඕන කියලා තියෙනවා. එහෙම නැත්නම් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. අපි දහමහල අප ගොඩ ගියා වෙන්න පුළුවන්. අනිත් අපේ ඥාතීන් ටික දුකින් ඉන්නේ ඊට පස්සේ. ඒ දුක නිදහසන විදියට අපි උදව් කරලා තියන්නට ඕන. මෙන්න මේ අතර පිනතුනි ඊළඟ වැදගත්ම කාරණිය තමයි විදර්ශනා පැත්තට හිත යොමු කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන පංචස්කන්ධයමයි. නැත්නම් පංචස්කන්ධයමයි. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන පංචස්කන්ධයමයි කියලා. ඒ වගේම බුදුහම දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් කාරණා දෙකයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? දුකත් දුක නිදහසෙමත් විතරයි කියලා. පින්නතුනේ මේ කාරණය සරල නෑ. මේක ඉතාම ගැඹුරක් ඉතාම බරක් තියෙන කාරණයක් මේක. බුදුහාඳුර කරපු සිංහනාදයක් මේක. බුදුහාමර දේශනා කරන යමක් ඇති වෙන්න තියෙනවා නම් ඇති වෙන්නේ පංචවස්කන්ධයමයි, නැති වෙනවා නම් නැති වෙන්න තියෙන පංචවස්කන්ධයමයි කියලා. මොකද්ද මේ කියන්නේ? අපේ හිතේ මොනවා හරි දෙයක් ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගන්න සුවඳ, දිවෙන් රස, කයට පහස විඳලා අප යම් අරමුණක් ගත්තනම් මලක් කියලා, ගෙදර කියලා, අම්මා කියලා, වාහනේ කියලා, හැකියාව කියලා මේ මොකක් හරි දෙයක් අපේ ජීවිතේ හමුණා නම්, මුණ ගැහුණා නම් ඒ මොකද්ද මුණ ගැහිලා තියෙන්නේ? පංචස්කන්ධය. මුණ ගැහුණ විතරක් නෙවෙයි පින්තුණි. ඒ අපි අවිද්‍යාව තුල ඉන්නේ. අවිද්‍යාව තුල ඉනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියන මේ සංසාරික සර්කල් එකේ අපි මේ සර්කල් එකේ ඉඳගෙන අපට

යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියපු විදියට අපේ හිත බාහිර කිසිම සමත අරමුණක් කෙරෙහිවත් බැසගෙන නැහැ පින්නතුනි. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලාවත් ජීවිතං අනියතං මරණං නියතං කියලාවත් අරහං ආදී සම්බුදු ගුණ මෙනෙහි කළ බුදුහාඳුරන්ගේ රූපේවත් මතවත් යැපෙන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතුඵල ධම දකිමින් එයි සමුදේවය දකිමින් සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදේවය ධම්මානුපස්සී විහෙරති කියලා හට ගැනීම නැතිවීම හට ගැනීම සහ නිරෝධය දකීමෙන් ඇතිවන ප්‍රීතියක් උපේක්ෂාවක්. එතන ආවට පස්සේ බාහිර කිසිම සමත අරමුණකටවත් අපය යැපෙන්න අවශ්‍ය නැහැ, ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ මනසේ සිතුවිලි මතවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ, යැපෙන්නේ නැහැ. තනි කරම ප්‍රඥා චෛසික සමග කරන ගනුදෙනුවක් මේක. ඒ ප්‍රඥා චෛසිකත් එක්කම සද්ධා, විරිය, සති සමාධිය ආදී සියලුම කුසල චෛසික එක පෙළට ඉඳගෙන අපට මෙතෙන්දී අනුග්‍රහ කරනවා. එතෙන්දි පේනතුනි සුවිශේෂත්වයක් තියෙනවා. මෙතෙන්ට එනකන් අපි බාහිර රූපය ලස්සන කරගන්නවා, වටාපිටාව ලස්සන කරගන්නවා. ආම වශයෙන් අපි සමත අරමුණක්වත් කසින මණ්ඩලයක් හරි ගොඩනගා ගන්න මෙතෙන්ට එනකම්. හැබැයි මෙතන පසුකල යනවත් එක්කම අපට කිසිම සමත අරමුණකටවත් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලාවත් වෙන දෙයක් ගැනවත් ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. තනිකරම මේ ප්‍රඥාව මත සති සම්බොජ්ජංගෙන් ආරම්භ වෙලා ධම්මවිචේ සම්බොජ්ජංගෙන් මේ දැනුම තුල උපරිම ඉඳිමින් විරිය සම්බොජ්ජංගෙන් උපරිම ලෙස අනුසය ධර්ම දුරු කරන වීරියෙන් ඒ වගේම තීතිය භුක්ති විඳිමින් පස්සද්ධිය සාක්ෂාත් කරමින් සමාධිය ඔස්සේ උපේක්ෂාව කරා යන ගමනක් මේ. මෙන්න මේ ගමනේ තියෙන සුවිශේෂත්වය මොකද්ද පින්නතනි? මේ ගමනේ තියෙන සුවිශේෂත්වය තමයි අපට ඕනෑම අසුබ දෙයක් සුබ විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක් දිහා දැකලා මේ තියෙන විදියටම ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. ඕනනම් ඒ කෙනාගේ අතීතයට ගිහිලා අතීතයේ ලස්සන රූපේ මෙනෙහි කළා එහෙම විඳින්නත් පුළුවන් ඕනනම්. ඕනනම් අනාගතයේ හැරමිටි යන දවසකදී නැත්තම් ඇඳේ ඉන්නකොට මල මුත්‍ර වගුරුවාගෙන කටත් ඇරගෙන ඉන්න විදිය මෙනෙහි කරන්නත් පුළුවන් ඕන. ඕනම ලස්සන රූපයක් ලස්සන හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ අසුබ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම අසුබ අවලස්සන දෙයක් සුබ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම අසුබ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ තරක් නෙවෙයි වෙනතුනි විශේෂත්වය ඒ පටිකූල අපටිකූල දෙකම දුරු කරලා අවශ්‍ය නම් උපේක්ෂාවෙන් අවශ්‍ය නම් උපේක්ෂාවකින් පුළුවන්. යයි මේ අත්විඳින ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා ශුන්‍යතෝ ලෝකං අවේක්ඛසෝ කියපු විදියට හේතුඵල ධමයේ නිරෝධය දකිනකොට ලෝකයේ ශුන්‍යතාවක් විදියට දකිනකොට හේතු ඇති කල්හි හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනකොට ශුන්‍යතාවේ සාක්ෂාත් කරනකොට යට අවශ්‍ය නම් උපේක්ෂාවකින් පුළුවන්. අපේ ජීවිතය පුරාම සිද්ධ කරන්නේ මොකද්ද පේනතනි? උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රි නිින්දට යනකම් උපතේ පටන් මරණය දක්වා සතර ඉරියව්වේදීම අපි කරන්නේ මොකද්ද? බාහිර වටාපිටාව ලස්සනට පිළිවෙලට කරන එකනේ. සුද්ධ පවිත්‍ර කරන එක, හෝදන එක, පිළිවෙලට තියෙන එක තමයි අපි කරන්නේ. එවැනි ලෝකයකට බාහිර කිසිම දෙයක් වෙනස් නොකර අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අපිට කැමති විදිහට ලෝකේ ඇසුරු කරන්න පුළුවන්. සුබ විදිහට නම් සුබ විදිහට, අසුබ විදිහට නම් අසුබ විදිහට, උපේක්ෂාව නම් උපේක්ෂාව. වෙන මොනවද පින්නතුනේ ඕනේ? මිනිස්සු මුළු ජීවිත කාලයක් ඉගෙන ගන්න හරියම්බ කරන්නේ මේ දේවල් ටික ලබා ගන්න නේ පින්නතුනේ. එහෙම වෙන ලෝකයකට අපට සම්පූර්ණම ධහම තුළ අපි ඒකාග්‍ර වුණොතින් අන්න ඒ ජීවිතයට පින්වත්නේ මුළු ලෝකයා කැමති විදිහට ඇසුරු කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපි ජීවිතේන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න හිත හදාගන්න මට්ටමට ක්‍රමෙන් එනවා පින්වතුනි. අපි ජීවිතේ කරපු වරදකට නෙමෙයි පින්වතුනි, අපි ජීවිතේ නොකරපු වරදකට උනත් අපට හානියක් වෙන්න පුළුවන්, නින්දා පහසයක් වෙන්න පුළුවන්, ඇතැමට ලොකු හානියක් වෙන්න පුළුවන්. මේ ආත්ම භාවයේ නිවරදී අපි. නමුත් ඒකේ කර්ම බීජ අතීතයේ තියෙන කල්ප ගණන් කලින් කරපු මේන්න පින්වතුනි. අපි කියනවා මේ ලොකු අසාධාරණයක් උනේ කියලා. නමුත් බුදුහාඳුර දේශනා කරන්නේ කිසිම අසාධාරණයක් ඔයාට වෙලා නැහැ මෙතන. ඔබ ওই වගේම කර්මයක් මේ ආත්මව මෙච්චර ගානකට කලින් 500කට කලින් 1000කට කලින් කාලපේ ගැන ওই විදියෙම කර්මයක් වෙනගෙනට කරලා තියෙනවා. ওই ඒකේ දිශාවට තමයි යන්නේ කියලා. පින්වතුනි අන්න එතෙන්ට එනකොට මුගලන් හාමුදුරු වගේ අපට ශක්තිමත්ව මුහුණ දෙන පුළුවන් විදියට අපේ හිත හදාගන්න තමයි මේ විදර්ශනා පැත්තේ මේ කාරණා ටික තියෙන්නේ පින්වතුනි. ඉතින් මේ වගේ අසිරිමත් දහමක් අපි ලබාගෙන තියෙන්නේ අන්නේ දහම තුල ගිහිපු උතුමන් වෙනුවෙන් තමයි ඔබ මේ චීවරයක් පූජා කරන්නේ. රහතුන් වහන්සේලා දරාගත්තු මේ චීවරය වෙනුවෙනුයි ඔබ මේ පූජාව කරන්නේ. රහතන් වහන්සේ කෙනෙක් වැඩි ගමන් මගත් ඒ පහයට පෑගිච්ච දූවිලි ටිකටත් අපි වඳිනවා පින්නතුනි. රහතන් වහන්සේ කෙනෙක් පාත්‍ය කරපු සිවුර, පටියේ ධාතුව, පාත්‍රා ධාතුව, ශරීරයේ කොටස් මේවා අපි ධාතු කරඬු වල තියලා වඳිනවා. ඇයි වඳින්නේ? අපි වඳින්නේ මෙන්න මේ සඳහන් කරපු ගුණ සමතේ විපස්සනාව කියන මේ දෙකේටම දිනු කරලා රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ කියලා රාග, ద్వේස, මෝහ සපුරාම දුරු කරපු ඒ උත්තමයන් වෙනුවෙනුයි ඔබ මේ සිවුර පූජා කරන්නේ කියලා හැඟීම ඇති කරගන්න. ඒ සිවුරට ඔබ අත ගහලා ඒකේ ආනිසංස සිද්ධ කරගෙන දිව්‍ය ලෝක යන විතරක් නෙවෙයි පින්නතුනි. අන්න ඒ රහතුන් වැඩි මඟ ඔස්සේ අපිත් ගිහිල්ලා අපිත් පූජනීය උතුමන් බවට පත් වෙන්නයි අපි මේ පින්කම් කරන්නේ. වෙන දෙයකට නෙවෙයි. අපි ලොකෝ කටින පින්කමක් කළා. අපේ කටින පින්කම තමයි ලොකුම කටින පින්කම කියලා. එහෙම අපි කවදාවත් හිතන්නේ නැහැ නේද? මේ පින්නතුනේ මෙතනයි නෙවෙන්නේ, ඔබ ධර්මයේ දන්නේ නැහැ. එහෙනම් පින්නතුනි අපි මේකෙන් කොතෙන්ද දෙන්නේ? මෙන්න මේ සිවුර පරිහරණය කරපු ඒ සරුත් මුගලන් ආදී ඒ උතුමන්ගේ ගමන් මග යන්නට අපට ආශිර්වාදයක් ලබා ගන්න, ඒ ධර්මයේ ලබා ගන්න, ඒ ලැබපු දහම අපේ ජීවිතයට පුහුණු කරන්න නිරෝගී භාවය, දිගාසිරි සම්පත්, සුසුසු වටාපිටාවට අවශ්‍ය යටිතල පහසුකම් ටික, යුටිලිටිස් ටික ලබා ගන්න තමයි ඔබ මේ සිවුර පූජා කරන්නේ. අන්න ඒකට ඔබ ශක්තියක් ලබා ගත්තොත් තමයි ඇත්තටම ඔබ මේ පූජා කරන කටින චීවරේ නියමානුසංස ඔබට ලැබෙන්නේ. ඒක ඒ ප්‍රාර්ථනාව තිබ්බයි කියලා අර පල්ලෙහා මට්ටමේ ලැබෙන ආනිසංස ටික ඔබට නොලිබෙන්නේ. ඔබ ගැන ගුණ කතනයක් කරන කවුරුර ඒකත් කරනවා. ඔබට ආයු වර්ණ සැප බල ලැබෙන තියෙනම් ඒවත් ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙද්දී අර ඉහෙළම ආධ්‍යාත්මික ඉලක්කයට අපට යන්නට මේ දහම් මඟ අපට උපකාරවත් වෙනවා. ඒ දහම් මඟ ඔස්සේ යද්දී අපට මුණගැහෙන ඒ විසිතුරු ගමන් මඟ තමයි ආරස්නගික මාර්ගය කියලා කියන්නේ. අපි කරන හැම දෙයක්ම සම්මා දිට්ඨිය ඉඳගෙන සම්මා සංකල්පනාවලින් හිත හදවත පුරවාගෙන යහපත් වචන කතා කරමින් යහපත් කර්මාන්ත ඔස්සේ දිවිපැවැත්ම යහපත් කරගෙන යහපත් උත්සාහයෙන් සතිමත්ව ඇති කරගෙන සම්මා සමාධිය ලබාගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කියපු විදිහට ඒ සමාහිත හිතින් අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂ කළා සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අංග දෙක සාක්ෂාත් කරන්නයි අප මේ ගමන් මගේ ඉදිරියට යන්න ඕන. ඉතින් ඔබ හැම දිනෙකම ඔබ සත්පුරුසය ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් සලකන කැපවීම කරන පිණිස ඔබ හැම දිනෙකම ඒ ඔබ හැම දිනාගේ මේ කලන මිතුරු ගුණය සත්පුරුස ගුණය අපි අගය කරනවා. ආනන්ද මහත්මයා ඇතුළු මේ ඔබ හැම දිනෙක මෙහිමයි සාසනයෙන් ලොකු කැපවීම කරන අය. ඉතින් ආනන්ද මහත්මිය විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ආධ්‍යාත්මික කටයුතු සියලක්ම සඳහා විශාල කැපවීමක් කරපු කෙනෙක්. ඉතින් අපි නිතර මේක ඉතාම කෘතඥතාවයෙන් පින්දීමෙන් සිහිපත් කරනවා. ඒ පහසුකම් ටික නිසා තමයි පින්තුනි අපි පන්සලේ වැඩ හුඟා පහසුවෙන් කරන්නේ. මේ ස්වාමීන් වහන්සේලා හොඳට ඉගෙන කියාගෙන ඒ කටයුතු හුඟා කරන්නේ ආනන්ද මහත්මිය දීපු ශක්තියක් එක්ක තමයි. ඉතින් ඒකට බොහොමත්ම පින්. ඒ පිනේ බලෙන් ඔබතුමා ඇතුළු මේ හැම දෙනාටම මේ දහම් අගොස්සේ තාතාත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය වාසනා ලැබේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ධර්ම අවබෝධය කරලා දුකෙන් නිදහස් වන්නට ඔබ අප හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. අපි මේ වෙලාවේ පින්වත් මෙතනටම ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන උතුම් සදහම් දේශනාව ආශිර්වාද ලැබිලා ආනන්ද මහත්මයාට මේ තුම් කටයුතු කර ආශිර්වාද හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ දිගාසිර සම්පත්තිය ලැබේවා. බුද්ධ රත්නය ආශිර්වාද ලැබේවා. ධර්ම රත්නය ආශිර්වාද ලැබේවා. සංඝ රත්නය ආශිර්වාද ලැබේවා. සිරිදිවි දේවතාවුන් වහන්සේලක බැල්ම ආශිර්වාදය ආරක්ෂාව එතෙතින්ම ලැබිලා කායික සුපත් භාවය මානසික සුපත් භාවය තිතේවා. ඒ වගේම ඉදිරියට තියෙන හේතුම් කටිනචීවර පූජාව තාහතර ලස්සට සිද්ධ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිතතින්ම හැම දිනාටම ලැබේවා කියන තුන් ප්‍රාර්ථනා ඇති කරගෙන ස්වාමීන් වහන්සේ හැම දිනාටම ආශිර්වාද කරන සිත්පිරින් දේශනා කරනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජෝජ සෝජෝජ සුවචෝ චස්ස මුදුවනති මානි සන්තුස්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිකකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතාන්තා. ඒකේචි පාන භූතන්ති තසා වාචාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරංසකානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බවේසී වා සම්මේ සන්තා භවන්තු සුඛිතාන්තාන් පරෝ පරන්නිකුන්දේත නාති මඤ්ඤේත කක්ඛචිනං කංචි ව්‍යාරෝචනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානි යං කුන්තං ආයුසාරේක බුද්ධ මනුරංකේ එවං ති සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝ චතිරියං ච අසංවාදං අවේරං අසපන්තං සිද්ධං චරං නිසිංහෝ වා සයානෝ වා යාවතං ස විගතමින්දෝ ඒතං සතින් අදෙක්ඛේය බ්‍රහ්මමේතං විරාරං ඉදමාහෝ දෙක්ඛෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේයගේ දන්නහි ජාතු ගම්බසයං කොනරේති සීතේන සච්ච වජ්ජේන පප්පිති හෝතු සම්බදායේ තේන සච්ච වජ්ජේන සම්පරෝගෝ විනස්සතු ඒතේන සංච වජ්ජේන හෝතු තේ ජය මංගලං තන්හං කරෝ මහාලීරෝ නේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ යුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමු මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණසම්පන්නෝ මනෝමදංසි ජනුන්තමෝ පදුමෝ ලෝකපඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමන්තරෝ සන්තසාරෝ සුමේදෝ අග්ග පුංගනෝ සුජාතෝ සම්බලෝ පියදන්සි නරාසබෝ අත්තදන්සි කාරුණිකෝ ධම්මදන්සි සින්දන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුංසෝ වරද විපස්සේච අනුපමෝ සිතේ සම්බහිතෝ සන්තා වෙස්සබෝ සුඛදායකෝ කපුසන්දෝ සන්තවාහෝ කෝනාගමනෝ පස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේ සංසංචේන අන්තිමෙන්ද බලේනච තේපිත්වන් අනුරක්කන්තු ආරෝගේන සුකේන චාති සම්විතියෝ නිවච්ඡන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදාසන්ති භවන්තු තේ හොඳයි එහෙමනම් මේ අවස්ථාවේදී හැමදෙනාම සිත කය වචනේ පුන්දර සංවර කරගස් කරගත්තා වූ සීල වාර සංස ධර්මයන් අපවත් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සීල දෙවියන්ට මේ පුණ්‍ය ආනුමෝදනා කරමු දෙවියන් මේ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන් චිරාත් කාලයක් අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනය පුණ්‍යවත් ලෝකයක් ධාර්මික වශයෙන් ආරක්ෂා කරන ලැබේවා දෙවිවරු ප්‍රාර්ථනා කරන බෝධීන්ගේ නමා මහ නිවන් සම්පත්තියෙන් සැරසෙත්වා අපේ චේතනාවෙන් දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ittāvukāśayamhehi sambhataṁ puñya sampadaṁ sabbe devā anumodantu sabba sampatti siddhiyā ittāvukāśayamhehi sambhataṁ puñya sampadaṁ sabbe devā anumodantu sabba sampatti siddhiyā ittāvukāśayamhehi sambhataṁ puñya sampadaṁ sabbe devā anumodantu sabba sampatti siddhiyā ඒ වගේම ජනිත කරගත්තා වූ සීවාර සස ධර්මයන් විශේෂයෙන් මේ පරිලෝකියා වූ දේහිනී චිනවරත්න ආදරණීය ස්වාමි දියණී ඒ වගේම ආනන්ද මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් සහෝදරය ඇතුළු පවුලට සම්බන්ධ මේ පරිලෝකියා වූ පිඹලා පුත් වෙනා වූ සීළු ඥාතීන් මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා මේ පින්කමට උදව් උපකාර කරන ඒ වගේම සම්බන්ධ වෙච්ච පින්නතුන් හැම දෙනාගේමත් මේ පරලෝකීය ආශිර්වාද ඥාතීන්ටත් මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් හැම දෙනාගේ භවය වාසනාවන්ත වේවා, සපවත් වේවා. උපදින භවයක් භවයක් පාසා නිදුක් සම්පත් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් සලසාගනිත්වා. ඒ ඥාතීන් හැම දෙනාමත් පින් අනුමෝදන් කරවන්නා වූ හැම සත්ත්වයින්මත් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා. අපේ චේතනාවෙන් මළගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආනන්ද මහත්මයා ඇතුළු පින්නතුන් හැමදෙනාට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීමෙන් හැමදිනාගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, සපවත් වේවා, දුක් භාවේ නිරෝගී භාවේ චිර ජීවනයේ උදා වේවා, දුක්ඛං කඩන දුරේ භූත වේවා, කායික සුවය, මානසික සුවය දිනු වේවා, මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලොව ජීවිත වාසනාවන්ත වේවා. අප හැමදිනාට ප්‍රාර්ථනා කරන බෝධියක නජරාමර සංඛ්‍යාත මා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මේ උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අභිවාදසීලිස්ස නිට්ඨං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති විනාසේ සමිජ්ජතු. ත්‍ිට්ඨං අනුත්තරං දුල්ලවේන මයාලන්දං බුද්ධ පුත්තං නමාමහං සුඛේ.